පුෂ්කර ප්‍රදේශයක් වූ ඇලහැර බකමූණ ප්‍රදේශයේ දම්පිපාසාවෙන් සිටින සැදැහැවතුන් හට පූජ්‍ය කිරිපත්කුඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ ආරම්භ වූ මෙම යොවුන් සිතට අමාවැස්ස වැඩසටහන් මාලාව මේ වන විට මහමෙවුනා භාවනා අසපුවේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා 59කට අධික සංඛ්‍යාවක් වැඩසටහන් 23ක් සාර්ථකව නිම කර ඇත. 2007 මැයි මස 29 වන දින යොවුන් සිතට අමාවැස්ස වැඩසටහන් මාලාවේ තවත් එක් සම්දිස්ථානයක් පසු කරලීය. දසදහස් ශ්‍රාවක ශ්‍රාවිකාවන් සංඛ්‍යාව සහභාගී වෙමින් ලක්දිව තම් අඹරේ පෑයූ පුන්සඳ කිරිපත්කුඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දම් කිරණ වීදුවාලමින් සිදු කළ පින්බර ධර්ම දේශනාවයි මේ. සාදු සාදු නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ප්‍රදේශයට පැමිණුණාම මට පියුණා සුභාදාමේ ලැබිච්ච දේවල් දායාද කරගෙන ජීවත් වෙන ජනතාව පායන කාලෙට පෑවිල්ලට මූණ දීලා වහින කාලෙට වැස්සට මූණ දීලා බොහෝ දෙනෙක් අමාරුවෙන් ජීවත් වෙනවා. ඒක ජයගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි පිහිටක් ලබා ගන්න ඕනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මිනිස්සු සෑම දෙයක්ම ජයගත්තා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මිනිස්සු මෙලොව ජයගත්තා. ඊළඟට පරලොව ජයගත්තා. ඊළඟට සසර ජයගත්තා. ධර්මයේ නැත්තන් මෙලොවත් පරදිනවා. පරලොවත් පරදිනවා. සසරේ පරාජයම යාට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මෙලොව ජයගත්තු යුගයේ දැන් ඔබ අහල ඇති ඉස්සර අනුරාධපුර යුගය අපි ගමු. ඒ කාලේ පාරවල් වලට තාර දාලා තිබ්බද නැනේ? ලයිට් තිබ්බද නැහැ? දියුණුද නැද්ද? ඒ කාලේ ලංකාවට කිව්වේ කොහේ ධාන්‍යාගාරය කියලාද? පෙරදිග ධාන්‍යාගාරී කියලා. ඒ කාලේ මිනිස්සු හොඳට කාල බීලා හොඳට ජීවත් වුණා. මේ කාලේ එහෙම එකක් නැහැ. මිනිස්සුන්ට කොච්චර පහසුකම් හදාගන්න මහන්සි ගත්තත් හරි කරදර ගොඩක තමයි ජීවිතේ ගෙවන්නේ. ඉතින් අපේ ජීවිතවලට ප්‍රයෝජනවත් වෙන කාරණාවක් බුද්ධ දේශනාවක් මා ඔබට කියා දෙන්න කල්පනා කළා. දැන් මේ පළාතේ ඉන්නේ වැඩිපුර වගා කරන අයද නැද්ද? වගා කරන අයනේ. අලින්ගෙන් කරදරද නැද්ද? අලින්ගෙන් කරදර වුණාම මිනිස්සු ද්වේෂ කරනවා. කාටද? අලින්ට. සමහර තැන්වල වහ වස වර්ග වට්ටක ගෙඩිය ඇතුළේ දාලා අලින්ට කන්න දෙනවා. මේ පැත්තේ තියවක් කරනවා දැන් කරන්නේ. මේ ඔක්කොම මර්ධනය කරගෙන අපිට කරගන්න ජය ගන්න පුළුවන් බුද්ධ දේශනාවක් අද අපි ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන් විසින් පුරුදු කරන්න ඕන එකක්. මට මතකයි මම පොඩි කාලේ කන්තලී පැත්තේ පන්සලක සිටිද්දී රාත්‍රී නවතින්න ආව උපාසක මහත්තයෙක්. හවස් වරි මොරවැව ඉන්න කිව්වා. අමාරුයි මහදිවුල අමාරුයි කියලා යන්න රෑ වුණා කියලා මම ආ කියලා ස්තූපියේ දැන් ගියා බුදි. මෙන්න රෑ 12 මාට හූ කියන්න ගත්තා. මමත් නිදාගෙන හිටියේ. මටත් නිකන් අර මේ කොහෙද කියලා ආතපාත නැතුව මාත් ඇහැරුණා සද්දිට. මමත් පොඩි, මට එතකොට අවුරුදු 18ක් විතරයි. ඉතින් මේ මං ඉතින් ඉක්මනට නැගිට දැවුවා. ඇයි උපාසක මහත්තයා මොකද මේ හූ තියන්නේ? අනේ හාමුදුරනේ, මගේ හේන බලාගන්න මං යකෙකුට බාර දීලා තියෙනවා. උන්ද ඇවිල්ලා මට දැන් ඇදගෙන යන්න හදනකෝ යමං පහන තිබ්බේ නැ නේතෝ කියලා. දැන් එතකොට බලන්න මිනිස්සුන්ට අමනුෂ්‍යයන්ගේ බලපෑම් නැද්ද? තියෙනවා. මේ කාලේ හරි වැඩි. ඒ කාලෙට වඩා ඒ කාලේ මිනිස්සුන්ගේ ජීවිතවලට හරියට උදව් කළ දෙවිවරු ඔබ අහලා නැද්ද ඒක? නෑ. හරි වැඩක් නෑ. අහලා තියෙනවා. රුවන්වැලි සෑය හදාපු හැටි දන්නවද ඔබ? රුවන්වැලි සෑය පිහිටි භූමියේ ඉස්සර මොකද්ද තිබුණේ? රන් තෙලඹු ගහ. මේ රන් තෙලඹු ගහේ හිටි කවුද? ස්වර්ණමාලී කියලා දෙවඟන. මේ දෙවඟනට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා කිව්වා, අනේ ස්වර්ණමාලී දෙවඟන, මේ භූමිය තුල බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණය ධාතුන් වහන්සේලා තැන්පත් කළ මහා ස්තූපයක් හදන්නයි අපි සූදානම් වෙන්නේ. අනේ වෙනත් විමානයකට වඩින්න ඔබ වහන්සේගේ නම අපි මේ ස්තූපයට දාන්නම් කියලා. ඒකයි මේ ස්තූපයට ස්වර්ණමාලී මහා චෛත්‍ය කියලා නම තිබ්බේ. අද කාලේ අපි ගහක් කස් කරන්න අපි දන්නවද ඊගයි කවුරුත් ඉන්නවා කියලා? අද අපි කිසිම සම්බන්ධයක් නැහැ දිවී ලෝකත් එක්ක. දෙවියන් එක්ක සම්බන්ධයක් නැහැ. අද සම්බන්ධ කවුරුන් එක්කද? යක්කුන් එක්ක, භූතයන් එක්ක, පිරිතයන් එක්ක. එහෙම සම්බන්ධයක් තියෙනවනේ මිනිස්සු. මිනිස්සු දොළපිරේණි දෙනවා, තාටුපුලුට දෙනවා, යකුන් එක්ක සම්බන්ධ වෙනවා, පිරිතයේ මිනිස්සුගේ ඇඟවල වලට වැහිලා ශාස්ත්‍ර කියනවා. අද සම්පූර්ණ සම්බන්ධය නම් උසස් තත්ත්වයේ දෙවියන් එක්ක නෙවෙයි, නීච තත්ත්වයේ බලවේගත් එක්ක තමයි මිනිස්සු සම්බන්ධය. එතකොට මිනිස්සු දියුණු කරා යයිද? යන්න විදියක් නැහැ. මේ මේක බෞද්ධ ජනතාවගේ ආර්ථික සත්‍යය වැටෙන්න දියුණු නැති වෙන්න හේතුවක්. නීච තත්ත්වයේ අයත් එක්ක බලවේගත් එක්ක සම්බන්ධ වෙනකොට මිනිස්සු ස්වභාවය උත්තම වෙනවද නීච වෙනවද? නීච වෙනවා. එතකොට මිනිස්සු ඔන්න දඩේම යනවා. නීච වුණාම මිනිස්සු දඩේම යනවා. මිනිස්සු නීච වුණාම හොරකම් කරනවා. මිනිස්සු නීච වුණාම වැරදි කාම සේවනයේ දෙනවා. බොරුවෙන් ජීවත් වෙනවා. කසිප්පු වුණා. මේව මේ පළාතේ තියෙනවාද නැද්ද? තියෙනවා නම් දිනුවක් වෙන්නේ නැහැ. දිනුවක් වෙන්නේ නැහැ. ඒව නැති වුණාම දිනුවක් කරා යන්න මිනිස්යාට වාසනාව ලැබෙනවා. මේ හැම සතෙකුටම අමනුෂ්‍යක අරගෙන ඉන්න. ඔබ දන්නේ නැති එකනේ. මේ වනාන්තරයේ අලි ඉන්නවා. මේ අලින්ට අරගෙන ඉන්නවා යම් යම් අමනුෂ්‍යයන්. අනිස් සතුන් ඉන්නවා අරගෙන ඉන්නවා. සමහර අවස්ථවලදී මේ අමනුෂ්‍ය සතුන්ට වැහිලා මිනිසුන්ට හානි කරනවා. හොඳට බලන්න හොයලා සිල් රැකගෙන ආරණ්‍යකෝ බාන් මේ කුටියකෝ ස්වාමීන් වහන්සේ ළමක් ඉන්නවා නම් කලාතුරකින් මිසක් නැත්තම් හානියක් නැහැ නේ. වනාන්තරේ ඉන්න පුළුවන්. දැන් අපි කෙනෙක් සිල්වත් වෙලා සීලයක පිළිපදලා අපි ගත්තොත් පැවිදි වෙලා හිට දැන් පැවිදි වෙනකොටම දෙවිවරු දන්නවා මෙයා මේ ගිහි ජීවිතේ දැන් අත්තරිනවා කියලා. පැවිදි වෙනකොට ඒකට කැමති වෙන අය ඉන්න පින්දහම් කර ගන්න. දැන් මේ වගේ ගෙවල් දුරවල් ගමු. ඔන්න ගෙදරක පවුලක ළමෙක් පැවිදි වෙන්න ඕනි, මහාන වෙන්න ඕනි කියලා කියනවා. කිව්වහම එකපාරට කැමති වෙන්නේ කවුද? හොඳට බලන්න. ආච්චි. ආච්චි තමයි ඉස්සෙල්ලම කැමති වෙන්නේ. 100ක්. කියනවා අනේ පුතේ හරි හොඳයි. ලොකු දෙයක් මහාන වෙන්න. සිල් රැකපන්. ගෙදර අනිත් පිරිස සම්පූර්ණයෙන් විරුද්ධ වෙන්න පුළුවන්. එහෙම වෙන්න බැරිද? පුළුවන්. මේ වගේ සංසාරේ අපේ නෑදෑයෝ අපිත් එක්කට ඉඳලා මැරිච්ච අය සමහරු ගිහින් ඉන්න පුළුවන් දිව්‍ය ලෝකවල. සමහරු ඉන්න වෘක්ෂ දේවතාවුරු වෙලා. සමහරු ඉන්න ප්‍රීතිය වෙලා. සමහරු ඉන්න භූතය වෙලා. සමහරු ඉන්න යක්ෂය වෙලා. අපේ සංසාරේ නෑදෑයෝ. මොකද අපි මේ ජීවිතේ විතරක් උපන්න නෙවෙයි. අපි කෙලවරක් නැති ජීවිත ඉපදීපි දෙවිලා ඉන්නේ. එතකොට අපි මහාන වෙනකොට සමහර ඥා නෑදෑයෝ විරුද්ධ වෙනවා. මේ පේන අයත් විරුද්ධ වෙනවා. නොපෙනෙන අයත් විරුද්ධ වෙනවා. ඕන්න මහාන වෙන්න එනකොට ඕන්න බාධාවල් කරදර එනවා. මමත් සසර දුකින් මිදෙනවා කියලා වීරියක් ගන්න හදනකොට ඔන්න අසනීප වෙනවා. ඔන්න නැති ප්‍රශ්න කඩාගෙන වැටෙනවා. ඔන්න මොනවා හරි අරුබුදයක් ඇති වෙනවා. ඔන්න හීනෙන් එක්ක බය වෙනවා. Tamanට ඒ වැඩි කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙම දේවල් සිද්ධ වෙනවා. මම මේ අද්දකීන් වලින් කියන්නේ. සමහර විට කෙනෙකුට දෙවියන්ගේ උපකාර ලැබෙනවා. ලැබුණාම මොකද වෙන්නේ? හිතු නැති විදියට හිතපු නැති විදියට කරුණු සිද්ධ වෙනවා. සමහර නෑදෑයෙක් එවිල කියන පුතේ මංගානේ පාත්‍රන් සිවුරු වරන් දෙනවා. තව කෙනෙක් කියනවා පුතේ මංගානේ වාහනයක් දෙනවා. ජමා. අන්න හිතපු නැති විදියට සිද්ධ වෙනවා. බාධා ඇති වෙන්නේ. පැවිදි වුණාට පස්සේ සීලාදී ගුණ ධර්ම රැකගෙන බණ භාවනා කරනකොට අන්න එයාට ඥාති දෙවි කෙනෙක් කවුරු හරි උසස් ගණේ ඉන්න දෙවි කෙනෙක් කවුරු ඉන්නවා නම් ආන් එයා මෙයාට උදව් කරනවා. ඒකට කියනවා ඉෂ්ට දේවතාව කියලා. අහලා තියෙන ඉෂ්ට දේවතාව ගැන ඔබ වුණත් යම්කිසි හොඳ පිරිසිදු ජීවිතයක් ජීවනවා නම් හොඳට පංචශීලයේ ආරක්ෂා කරගෙන තුනුරුවන් වන්දනා කරගෙන භවනා කරගෙන වාසය කරනවා නම් ඉෂ්ට දේවතාවරු උදව් කරනවා. මේක මගේ ප්‍රත්‍යක්ෂ දැනුමෙන් මම කියන එකක්. මට ඒ විදිහට ඉෂ්ට දේවතාවරු උදව් කරනවා. ඒ නිසා මම කියන්නේ. මට විරුද්ධව හරියට මේ රටේ එක එක දේවල් සිද්ධ වුණා. ඒ සියල්ල මැද්දේ මම මේ ඉන්නේ ඒ ඉෂ්ට දේවතාවරු නිසා. කාටවත් බෑ විනාශ කරන්න. අපි සීලයක් තුල ඉන්නකම් ධර්ම මාර්ගයේ තුල ඉන්නකම් ඉෂ්ට දේවතාවරු අපිව ආරක්ෂා කරනවා. සීලයක පිළිපදපු නැති කෙනෙක් ධර්මයක පිළිපදපු නැති කෙනෙක් අපිට නිඳා කරෝ එයාට මේක කරකිලා යනවා. ඒක තමයි ලෝකේ කර්ම කර්මඵල ස්වභාවය. ඉතින් මේ ඉෂ්ට දේවතාවරු අපි හැමෝටම ඉන්න පුළුවන්. හැබැයි අපි සීල් ආරක්ෂා කළේ නැත්තම් අපි ගත්තත් අපේ සීල්පද කැඩුන කියලා. කැඩුනොත් ආර ඉෂ්ට දේවතාව අපි ගැන කලකිරෙනවා. කලකිරিলা අපෙන් අයින් වෙනවා. අයින් වුණාට පස්සේ අන්න අපේ ළඟට එන්න පුළුවන් අපේ කාදරකාරිය අනතුරු අපිට සිද්ධ වෙන්න පුළුවන්. අපි මිත්‍යා දෘෂ්ටික මතේ ගත්තොත් ඉෂ්ට දේවතාවුගේ අපෙන් අයින් වෙන්න පුළුවන්. එතකොට අපිට හානි වෙනවා. එහෙම නැත්නම් ඉෂ්ට දේවතාවරු හැමතිස්සෙම අපිව කාදර වලින් අනතුරු වලින් විපත්ති වලින් බේරනවා. දැන් අපි කිව්වම අපි මෙන්න කැලේ පාරක යන්න ලෑස්ති වෙනවා. පාරේ ඉන්න දරුණු අලියා ඉෂ්ට දේවතාවරු ඉන්න නම් ඒ පාර මගේ ඇරිනවා. මං ওই හම්බන්තොට ඉඳිදි දරුණු අලියෙක් මගේ මූණට හම්බ වෙලා මුකුත් අනතුරක් උනේ නෑ. එහෙම අනතුරක් වෙන්නේ ඉෂ්ට දේවතාවරු අපිත් එක්ක ඉන්නවා. එතකොට ඔබ හොඳට තේරුම් ගන්න මේ ජීවිතේ දැන් ඔන්න අපි මනුස්ස ජීවිතේ ලබලා ඉන්නවා. දැන් අපි ටික ටික වයසට යනවා. වයසට යනකොට මොකද්ද අපි ගෙවෙන්නේ? ආයුෂ ගෙවෙනවා. ආයුෂ විතරද ගෙවෙන්නේ? ඈ? ශාරීරික ගෙවෙනවා. ශාරීරික විතරද ගෙවෙන්නේ? ඇයි පින? මිනිස් ලෝකේ අපි උපන්නේ පිනකින් නෙවෙයි. අන්නේ පින ඉවර වෙනවා. දැන් අපිට ඉර නැගලා ඉර බහිනකොට අපේ පිනේ කොටසක් අපි පාවිච්චි කළා. පවදා ඉර නැගලා ඉර බහිනකොට තව කොටසක් අපි පාවිච්චි කළා. එදිකට මොකද්ද ඉවර වෙන්නේ? අපේ පින ඉවර වෙනවා. මනුස්ස ලෝකේ අපි ගත කරන පින දවසක් ගානේ ආයුෂ ගෙවී යද්දී ඒ පින ඉවරන. අපි ගම කෙනෙක් පිනක් ඇතු ඉපදිලා ඉන්නවා අවුරුදු 70ක් 75ක් ආයුෂ අරන් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ අවුරුදු දැන් අවුරුදු 10 15 20 වෙනකොට ටිකක් පව් රැස් කරගෙන විමන ජීවිතේ තියෙන්නේ නේ. බරපතලක් తీරින්නේ, කල්යාණ මිත්‍රිය ළඟ නැහැ, සමාහටියා ගැතින් සතුන් මැරිලා, එක්ක හොරකම් කෙරිලා, එක්ක වල් වැඩ කෙරිලා, එක්ක බීලා මොනවා හරි වෙලා. ඊට පස්සේ මෙයාගේ ජීවිතේ ටික ටික වයසට යනකොට මෙයාට සිතෙන්, කයෙන්, වචනයෙන් වැඩිපුර කෙරෙන්නේ පවුද පින්ද? පවු කෙරෙනවා. ඉතින් මෙහෙම වයසට යනකොට මෙයාගේ අර මනුස්ස ලෝකයේ උපත ලබාපු පින ඉවර වෙනවා. ඉවර වෙනකොට අන්න මෙයාට බලවත් පිනක් නැත්තම් උපද්දවල නීච අමනුස්ස කොටස් මෙයාට ලං වෙනවා. බලවත් පිනක් යා උපද්දවගෙන නැත්තම් භූතයෝ, යක්ෂයෝ, ওই මරිච්ච නෑදෑයෝ, ඥාතින් ඉන්න පින් ගන්න නැති මල පිරිතු වෙච්ච අය, යක්ෂයෝ වෙච්ච අය, මේගොල්ලෝ ආගම් බේදයන් මේකට නෑ. පින ඉවර නම් වෙනවා. ලං වෙනවා. ලං වෙලා ආගියා විසින් මෙයාගේ හිතට බලපෑම් කරනවා. මොකද්ද කරන බලපෑම? මෙයාගේ හිතට ඇති කරවන නැති ආසාවන්. ඊට පස්සේ අරක කන්න දීපම් මට මේ කන්න දීපම් මට කියලා අර මරණයට කිට්ටු වෙච්ච අය ආස කරන දේවල් කියනවා. එහෙම වෙලා නැද්ද? දැකලා තියෙනව නේද? එහෙම නැත්තම් මරණයට අවසාන වෙනකොට මොකද වෙන්නේ? පුංචි දේවල් මේ අවුරුදු ගානකට කලින් වෙච්ච දේවල් මතක් කර කර කෝප වෙනවා. කේන්ති ගන්නවා. මේක කරන්නේ අර අමනුෂ බලපෑමෙන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ හිත පිහිටන්නේම මොකේද? කුසලයේද අකුසලයේද? අකුසලයේ පිහිටවනවා අර අමනුෂ්‍ය ඇවිල්ලා. තමන්තුළු පුදවාගෙන නැත්තම් බලවත් පිං, තමන්තුළු පුදවාගෙන නැත්තම් බලවත් කුසල් අමනුෂ්‍ය බලවේගෙ විසින් යව වහගන්න. ඊට පස්සේ මරණින් මත්තේ එක්කු නිරේ යනවා, එක්කු තිරිසන් ලෝකෙට යනවා. එහෙම නැත්තම් අර අමනුෂ්‍ය විසින් යාගේ ලෝකෙට, ඒගොල්ලන්ගේ ලෝකෙට ඇදලා ගන්නවා. දැන් මේකට මරුණට පස්සෙත් පිටක් තියනවාද? හරි විදියට පිනක් කළොත් හරි. මම දන්නේ නැහැ මේ පලාත කොහොමද කියලා. මම ගියපු බොහෝ පලාත්වල මරුණට පස්සේ ඔන්න මළගේ ගමේ ළමයි එකතු වෙලා දාම් බෝඩ් එකකුයි කැරම්ල බෝඩ් එකකුයි ගේනවා. මේ පැත්තේ එහෙම කරන්නේ නැද්ද? කරනවා. ඊට පස්සේ වල කපනවා නම් අනිවාර්යයෙන්ම වල කපන්න දෙන්න බොණ්ඩ දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අරකු ගෙන ගේන්න ඕනේ මල පාසිකුල්ට යනකම්, ඉවර වෙනකම්ම. මම මේකට කැමති නෑ. මම මේ නිසා ඒවට සහභාගී වෙන්නේ නෑ. ඕකට මට බය නෑ. මම පාසිකුල්ට විරුද්ධයි කියලා. මොකද මට ඕමුණා නෑ පවකට මුක්කු ගහන්න. අපේ තාත්තා නැති වෙච්ච වෙලාවේ ඔය සෝහනේ වලහාරන ලෑස්ති වෙච්චලා පණි අපි අයියා වෙන්න මට කිව්වා හරි වැඩේනේ මිනිස්සු අරක්කු ඉල්ලනවා කිව්වා. මං කිව්වා එහෙනම් අපි දන්න කවුරේ ගිහිල්ලා කපමු වල දෙන්න බෑ කිව්වා. දාන දුන්නේ පාසිකෝලි දුන්නේ දාන දුන්නේ ඔක්කොම කියලා අරක්කු බින්දුවක් අපි කිට්ටු කරගත්තේ නෑ. මම කිව්වා පිනක් රැස් කරන්න යාපිට ඕනේ මියගිය ඥාතිවරයා වෙනුවෙන්. සමහර තැන්වල මල ගෙදර ඔබ දන්නවද දන්නේ මේ පලාත්වල කොහොමද දන්නේ? සමහර පලාත්වල මිනි වෙන්දේසි කරනවා. කොහොමද වෙන්දේසි කරවන්නේ? සූදු පොලවල් තියනවා. මේ සූදු පොලවල් කරන අය මලගයක් වුණාම මේ ලංකාවේ මේ බෞද්ධ සංස්කෘතිය කීකී මේ මහලුකුට කෑ ගහන එකේ මේ ඇත්ත මම මේ කියන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ සූදු පොලට සූදු මුදලාල්ලා එනවා. අවිල කියනවා දාන වැඩ කරගන්නයි ඉතුරු කටයුතු කරගන්නයි අපි ඔයගලන්ට 10,000ක් දෙනවා. තව දවසක් දෙකක් මල මිනිහ කියා ගන්න. තව කොටස අනිත් මුදලාලිවිල කියනවා අපි මේ දාන වැඩ කරගන්න රුපියල් 15,000ක් දෙනවා. අනේ අර දුප්පත් මිනිස්සු අර මුදලාලිට දෙනවා. ඊට පස්සේ මේ දිවා රාත්‍රිය ඇතුලේ සූදුව යන්නේ. මේ මම මේ මලගේ ඇතුලේ සෙල්ලම මේ කියන්නේ. ඒ සල්ලි වලින් තමයි දානේ හදන්නේ. සමහර දුප්පත් පවුල් වල මේ ඥාතින්ද පින් දෙන්න මෙන්න මෙන්න බෞද්ධ සාරිත්‍ර ලංකාවේ තියෙන මේව නිවැරදි කරන්න කවුරුත් නැහෙනි. මේක ඇත්ත නැත්ත බලන්න කවුරුත් නැහෙනි. ඒක ගොඩනගන්න ඒ තත්ත්වෙ මිනිස්සුම බේර ගන්න ඕනේ. අන්න වැරදින තැන. එතකොට අර මැරිච්ච එක්කෙනාට පින් රැස් වෙනවද? මලවිනී මෙතන තියෙනවා. එහැපැති සූදු පොළ, එහැපැති තැබෑරුම. පින් රැස් වෙනද මෙරි? තවදුරටමනුස්සයම ලං වෙනවා. තවදුරටමනුස්සය ලං වෙනවා. අමනුස්ස ග්‍රහණයටම ගිහිල්ලා ඉන්නේ ලංකාවේ මිනිස්සු. ලෝකෙ මේ තත්ත්වෙ තියෙනවා. මේකෙන් බේරෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි පිහිට කරගන්න ඕනේ. වෙනදයක් පිහිට කරගන්න බෑ. අමනුෂ්‍ය ග්‍රහණයට වුණා මොකද වෙන්නේ? මෙන්න මෙව සිද්ධ වෙනවා. ගිවල් වල නිතරම ලෙඩද, අඬ දබර. ඊළඟට සල්ලි හම්බ කරලා කියා කරගෙන આવොත් ඒක නිකන් දාලා පිටිලා යන ප්‍රයෝජනයක් ගන්න බෑ. සතුටක් නෑ. උයාගත්තු කෑම රහ නෑ. ඕන් සම්ඩසරුල් ඇතියෙනවා. ඊළඟට මහන්සියලා මොන හරි කණ්ඩ ටිකක් උයාගත්තද ඕන රණ්ඩුවක් හැදෙනවා ගෙදර. අර උයාගත්තු එකත් කණ්ඩ නෑ. මේ වගේ දේවල් ඇති වෙන්නේ නැද්ද? මේ ඔක්කොටම බලපානවා අර අමනුස්ස බැල්ම. මෙවෙන් බේරෙන්න හරි අමාරුයි ධර්මේ නැත්තම්. ඒ සඳහා තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ අතෑරියොත්, ගෞතම බුද්ධ ශාසනය අපි අතෑරියොත් අපිට ඒවට කිසිම විසඳුමක් නැහැ. මිනිස්සු එකට විසඳුම් හෙව්වේ බුද්ධ ධර්මෙන් නෙමෙයි. අන්න ඊළඟ වැරදිච්ච තැන. මිනිස් විසඳුම් හෙව්වේ බුද්ධ ධර්මෙන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මෙන්න බලන්න ලස්සන විසඳුමක් දෙනවා. මේ සූත්‍රයේ නම මිත්තානිසංස සූත්‍රය. මෛත්‍රියෙහි අනුසස්. මෛත්‍රිය අනුසස් ගැන වදාලා දෙසම. ජීවිතේ මේ ජීවිතේ ඔබට සාර්ථක කරගන්න ඕනේ නම් ඔබේ ජීවිතයට යම්කිසි අමනුෂ්‍ය බලවේග බලපානවා නම් අන්න ඒවා දුරු කරන්න දැන් මේ කාලේ දැන් ටිකක් හරි හොඳයි කියන්න පුළුවන්. මේ කාලේ ටිකක් හොඳයි. මේට අවුරුදු 100කට 200කට කලින් මේ ලංකාවේ ගත කරපු මිනිස්සුන්ගේ ඉතිහාසය හොයලා බලන්න හරි නීචයි මානසිකත්වය. අනුරාධපුර යුගයේ තරම් ශ්‍රේෂ්ඨ මිනිස්සු නෙමෙයි හිටියේ. ගුරුකම් කරනවා, කොඩිවින කරනවා, විසබන්දනවා, කාලම් පිඹිනවා, ඊළඟට පිල්ලු යවනවා. එහෙම කළ නැද්ද? ඒ වගේ මහා නීච තත්ත්වයට මේ ජාතිය පත්වලා සිටිය නිසායි සුද්ධන්ට අපි අටක් තුනේ. මේ ජාතිය නීච තත්ත්වයට පත්වලා නොසිට බුද්ධ ශාසනයේ බබලන කාලෙක නම් කිසිම දවසක මිත්‍යා දෘෂ්ටික ජාතියකට යටත් කළ තියන්න බෑ. දෙවියන් බබුන් පහළ වෙලා හරි ජය ගන්නවා මේක. දැන් දුටුගමුණු රජුරු ජය ගත්තා. ජය අරගෙන ඔන්න රුවන්වැලි සෑය හදන්න කල්පනා කළා. මං කියන්නේ අර ස්වර්ණමාලි දෙවඳනකට කිව්වා යන්න කියලා වෙන පළා මේ වෙන විමානකට. දුඩුගම් රජුරු කල්පනා කළා මේසා විශාල චෛත්‍ය මං හදන්නේ ගඩොල් කොහෙන්ද මං හොයන්නේ? රජුරුවන්ගේ මගුල් සීසතේ වාසය කරන දෙව්දුවක්. බලන්න දෙව්දුවක් රජුරුව දැන් සිංහාසනේ තියෙන මංගල සීසත තියෙනවා. ඒ කියන්නේ රජුරුවන්ට ඒ සිංහාසනේ උඩ තියෙන සුදු කුඩයක් කියලා. සීත ඡත්‍රය. සුදු කුඩයක් තියෙනවා. මේ සුදු කුඩියේ විමානයක් කරගෙන දෙව්දුවක් වාසය කරන මහාවංශය හරි ලස්සනට මේක විස්තර වෙනවා. ඒ දෙව්දුව මේ රජුරුව කල්පනා කරනකොට ඒව ඉෂ්ට කරලා දෙනවා. ලෝකෙින් ණය ගත්තේ නෑ ඒ කාලේ. දැන් પરම්පරා ගන්න හිඟානක හිඟා කරනවා දැන්. ණය වෙලා ඉන්නේ. අද ගිහින් කඩේට බඩු ගන්න යන්න හෙට යනකොට කඩේ බඩු ගන්නවා. නැද්ද එහෙම? ඒ දෙව්දුව දෙවියන්ට ගිහින් කිව්වා. එතකොට පසුවදා වැද්දෙක් කෙනා ඇවිල්ලා කිව්වා රජුරවන්ට කාරණයක් කියන්න මම මේ ඔත්තුවක් දෙන්න ආවා. කාරණාවක් කියන්න. ඇවිල්ලා කිව්වා රජුරවන් වහන්සේ හිතාගන්න බැරි මහා විශාල ගඩොල් කන්දක් තියෙනවා කිව්වා ආන් අර කැලෑවේ. රජුරවන්ගේ භූමිය දෙවිවරු ගඩොල් මවල. ඊට පස්සේ රජුරෝ කල්පනා කළා දැන් අවුරුදු ගාණක් යුද්ධෙ තිබ්බා. මිනිස් යුද්ධ වෙනුවෙන් මහන්සි වුණා. අනේ මේ මට මේ ගඩොල් ටික අද්ද ගන්න ක්‍රමයක් මිනිස්සුන්ව පෙලන්නේ නැතුව. පහෝදා බලනකොට ඒ චෛත්‍ය කර්මාන්තයේ තියෙන භූමිය අයිනේ ගඩොල් ගොඩ තියෙන. අන් මහන්සි විස්තර කරන ලස්සනට. රජුවන්ට ඕන වුණා මේ රිදීයක් නම් හොඳයි දැන් මේ කර්මාන්තේට රිදී. රිදී ගමින් පහළ වුණා. තඹයක් නම් හොඳයි. තඹ පහළ වුණා තඹල ගමින්. මේ ස්තූපය ඇතුලේ ධාතුන් වහන්සේ තැන්පත් කළා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ තුසිත භවණී ඉඳලා පිරිනුවන් පෑම දක්වා සිද්ධි රත්තරණින් කැටයන් කරන්න නැත්නම් හොඳයි. රත්තරන් පහල වුණා. තඹලගමින් තඹ පහල වුණා. මිරිස් ගල් වගේ විශාල මණික් පහළ වුණා. ගෙනත් දුන්නා මිනිස්සු. මේ දේවානුභාවය රජුරුවන්ගේ පින, රහතන් වහන්සේලාගේ ගුණ. අයි ඒ කාලේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන කාරණේ බුදුරයන් වහන්සේලා මත කරපුදී හැම තැනම කතා කළා. දැන් කාලේ අනිත්‍යයි කියලා කතා කරොත් ඒකටත් බයයි. පිරිහිලා තියෙන්නේ. ඉතින් අනේ කාලේ බලන් හරි සම්බන්ධයි. ඉරිදිමත් රහතන් වහන්සේලා හැමතැනම වැඩ හිටියා. ඉන්දගුත්ත කියන රහතන් වහන්සේ තමයි චෛත්‍ය කර්මාන්ති භාරව හිටියේ. තී රහතන් වහන්සේට දනු දුන්න රජුරෝ ස්වාමීනි දැන් චෛත්‍ය කර්මාන්තනම් මා කරන්නම් ධාතුන් වහන්සේලාකු මහරජ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන්න කලින් අදිෂ්ඨානයක් කළා ධාතුන් වහන්සේලා රුවන්වැලිසෑයේ තැන්පත් කරන්න නියමයි කියලා. උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8යි. ශාරීරික ආදාහණය කරාම ද්‍රෝණ කීයක ධාතුන් වහන්සේලා ඉතුරු වුණාද? ද්‍රෝණ 8ක. මේන් ද්‍රෝණ 7ක් ධර්මාශෝක රජුරු 84000ක් වේර විහාරවලට ගත්තා. එක ද්‍රෝණයක ධාතුන් වහන්සේලා ගංගානම් ගඟායිනි රාමගාම කියන තැන චෛත්‍යයක තැන්පත් කරලා තිබ්බා. ගංගානම් ගඟ ගලලා ඒ චෛත්‍යයේ කැඩුනා. අර ධාතු කරඬුව මහමූදට ගියා. මහමූදට ගියාම ධාතු කරඬුව මහා කාල කියන නාග රජුරු ධාතු කරඬුව ගත්තා. අරගෙන නාගලෝකේ තැන්පත් කළා. ධාතු මන්දිරයක් හදලා ඒ නාගලෝකේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පටන් ගත්තා. ඉන්දගුත්ත රහතන් වහන්සේ කිව්වා අවුරුදු 16ක පොඩි නමක් හිටියා සෝනුත්තර කියලා. ඒ පුංචි නම රහතන් වහන්සේ නම. ඍදි බල සම්පන්න. කිව්වා මේ ගිහින් ආ නාගලෝකේ ධාතුන් වහන්සේලා තියෙනවා. ඒ ධාතුන් වහන්සේලා තමයි රුවන්වැලි සෑයේ තැන්පත් කරන්න නියම අරගෙන කිව්වා. ඉතින් මේ සෝනුත්තර රහතන් වහන්සේ නාගලෝකයේ ඔන්න පහළ වුණා ඉරිති බලේ. නාරජ්ජරු දැකලා ආ ස්වාමිනී වඩින්න කියලා ඒ අතරේ නාරජ්ජරු එයාගේ මල්ලිට කිව්වා අන්න ශ්‍රමණයන් වහන්සේ නමක් පේනවා. උන්වහන්සේ වඩින්නම් ඉව වැටිලා ඇති කිව්වා. අපි ළඟ තියෙනවා කියලා. ධාතුන් වහන්සේ අපි ළඟ ඇතේ කියලා ඉව වැටිලා ඇති නැත්තම් උන්වහන්සේලා මෙහි වඩින්නේ නැහැ කිව්වා. ධාතුන් වහන්සේට තට්ටු කරන්නයි කිව්ව ඔය වඩින්නේ. මල්ලියේ උක හංගපන් කිව්වා. ඒ නාරජ්ජරු වන්නේ මල්ලි මොකද කළේ? යොදුන් 300ක නාගයෙකුගේ වේශේ මවාගෙන මේ ධාතු කරඬුව ගිල්ලා. ගිල්ලද වගක් නැතු බුදි. දැන් සෝනුත්තර බ්‍රහතන් වහන්සේ නාරජ්ජරුවන්ට කියුවා නාරජ්ජරුවනි ලංකාද්වීපයේ රුවන්වැලි මහාසෑය නමෙන් ස්තූපයක් හදලා අන්නේ චෛත්‍ය ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න තියෙනවා ද්‍රෝණයක්. ඒ ධාතුන් වහන්සේලා ඔබ ළඟ තියෙන්නේ මම දැන් ඒක අරගෙන යන්න ආවේ කියලා. නාරජ්ජරුව කිව්වා ස්වාමීනි මගේ ළඟ ධාතුන් වහන්සේලා නැහැ. තියෙන තැනකින් ගන්න. දැන් සෝනුත්තර රහතන් වහන්සේ දෙවනුවත් කිව්වා එහෙම කියලා හරියන්නේ නැහැ නාරජ්ජරුවනි, අපි ධාතුන් වහන්සේලා අරගෙන යන්නේ මාමී වැඩි මට ඕනේ. ස්වාමිනි මන්නක ධාතුන් වහන්සේලා නැහැ. තියෙන තැනකින් ගන්න කිව්වා. තුන්වෙනි වතාවෙත් මේ සෝනුත්තර රහතන් වහන්සේ කිව්වා ධාතුන් වහන්සේලා අරගෙන යන්න යාවේ තියෙන තැනකින් ගන්න. දැන් තුන් වතාවක් කිව්වනේ මගේ ළඟ නැහැ තීන තැනකින් ගන්නයි කියලා. සූනුත්තර රහතන් වහන්සේ සියුම් අතක් මවලා එතන වින්දෙද්දි අර බුදියාගෙන හිටපු නාරජ්ජරුවන්ගේ බඩට ඒ සියුම් අත දාලා ධාතු කරඬුව අරන් සිවුරු පොටේ තියාගත්තා. දැන් කවුරුවත් දැක්කේ තීන තැනකින් ගන්න කිව්වා. තියාගෙන ගියා මහරජේ එන්නම් අපි පිටත් වෙන්න මේ නාගරාජයේ පිටත් වෙන්නම් කියලා පිටත් වෙනවා. ශ්‍රමණයන් වහන්සේ පිටත් වුණාට පස්සේ නාරජ්ජරුව කොක්කණ්ඩලා සිනාසුණා. මේ වතාවේනම් ශ්‍රමණයන් වහන්සේ රැවැට්ටුවා අපි. මල්ලියේ ධාතු ගන්නින් එළියට කිව්වා. දැන් මේ බඩ දඟල දඟල දානවා ඉස්සරහට මොකවත් නැහැ. මල්ලි අඬන ගත්ත අනේ අයියන්දි ධාතුන් වහන්සේ නැහැ කියලා. ඊට පස්සේ මේගොල්ලෝ අඬාගෙන ආවා රුවන්වැලි මහා සෑය ළඟට. ඊට පස්සේ ධාතුන් වහන්සේලාගෙන් ධාතුන් ස්වල්පයක් දුන්නා වන්දනා කරගන්න කියලා. දීලා ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත් කළා. තැම්පත් කරන්න ඉස්සරේ වෙලා ධාතුන් වහන්සේලා දුටුගැමුණු රජුරු ඔක්කොම ඇඳගෙන ඉන්නකොට මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත බුද්ධ ශරීරය ඒ රුවන්වැලි සෑය ධාතු ගර්භී පහළ වුණා. දැන් බලන්න මොනතරම් ආශ්චර්යයක්ද කියලා. ආන් ඒ වෙලාවේ හත් වතාවක් මේ ලංකාද්වීපේ බුද්ධ ශාසනයට පූජා කළා දුටුගැමුණු රජුරු. දුටුගැමුණු රජුරු අදිෂ්ඨාන කළා මේ ස්තූපයට කිසි අනතුරක් වෙන්නේ නැත්තම් ඒක සංකේතවත් කරමින් පිරිනුවන් මංචකේ වැඩ සිටින පරිද්දෙන් මේ ධාතුන් වහන්සේලා වැඩ සිටින සීක්වා කියලා ඇඳක් පනවලා තිබ්බා. තැම්පත් උනන් නිකන් සතපිලා වගේ. රහතන් වහන්සේලාගේ අරහත් ඊර්දි බලේ, දෙවිවරුන්ගේ දිව්‍ය බලේ, රජවරුන්ගේ බලේ සියල්ල එකතු වෙලා තමයි මේ හාස්කම් ඔක්කොම උනේ. මේ කාලේ අපි දෙවියන් ගැන කතා කළොත් මේ බෞද්ධයම අපෙන් අහනවා කොහෙද උන්දල ඉන්නේ? උන්දල කොහෙද ඉන්නේ කියලා අහනවා. ඒ කියන්නේ එච්චරටම මේ මිනිස්සු ඉන්නේ එළවක් මෙළවක් මොකවත් නොදැන. මේ පිරිච්ච කාලේ මේ පිරිහීම වළක්වන්න තියෙන එකම ක්‍රමය තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුව ජීවිතය දියුණු කරගන්න එක. එතකොට පින්වත්නි කලට වැහි වහිනවා. පොළොව සරු වෙනවා. දැන් අපි ගත්තොත් ඒ කාලේ මේ ලංකාව පෙරදිග ධාන්‍යාගාරයේ උනේ මේ පෝර දාලාද බෙහෙත් ගහලාද දැන් එළවලු වගාවක් කරන්න පුළුවන්ද? වස ගහන්න නැතුව සත්තු මරන්න නැතුව එළවලුක් වගා කරන්න බෑ. සත්තු මරන්න නැතුව ගොවිතැනක් කරන්න බෑ. සත්තු මරන්න නැතුව කිසි දෙයක් කරන්න බැරි මට්ටමට වගාවපත් වෙලා තියෙනවා. මේට අවුරුදු දැන් අවුරුදු 2530 වගා කරන් කාපු රටක් මේක. ඒ කාලෙත් වහගෙනද මේ වගාවල් වලට. දැන් මේ මහා පොළව નિසරු ආන්න වෙනස. මහා පොළවේ සාරි නෑ. සාරි විනාශ වෙලා. වහ ගහලා ගහලා විනාශ වෙලා. ඒ ගහන්නේ නරක චේතනාවෙන්නේ සතා මරන්න ගහන්නේ. විනාශ වෙලා පොළව විනාශ වෙලා. අහස දූෂණය වෙලා. සුදුසු කාලයට වහින්නේ නෑ. අස්වැන්න සරු නෑ. ගන්න පළතුරේ රස නෑ. එළවලු වල රහ නෑ. එහෙම වෙලා නැද්ද? පොඩි කාලේ අපේ ওই ආච්චිල සියල්ලගේ ගහන්න ඒ කාලේ කාපු දේවල් වල රසේ දැන් කාලේ ආහාරයේ රසේ වෙනසක් නැද්ද කියලා? ඒ කාලේ කොස් තම්බනකට මේ ගේ ඇතුලේ තම්බනකට ඉස්සරහට සුවඳ එනවා. කුස්සිය තම්බනකට දැන් එහෙම තියෙනවද? දැන් නෑ. ඒ කාලේ මට මතක අපි පොඩි කාලේ කුස්සිය පැපොල් කපනවා. අපි ස්තූපේ ඉන්නේ. අපිට සුවඳ එනවා. දැන් එහෙමනේ නහයට තිබ්බා සුවඳ නෑ. ඒ කියන්නේ ආහාරයේ පවා රසය හීන වෙලා මේකෙන් ගොඩ එන්න ඕනේ. ආන් ඒකට හරිය ප්‍රයෝජනයි මෙන්න මේ බුද්ධ දේශනාව. මිත්තාය භික්ඛවේ චීතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාව යാനി කතාය වත්තු කතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය මේවට ආනිසංස තියෙනවා. මේ ඒකා දසානිසංසා මේකේ ආනුසංස 11ක් තියෙනවා. මෛත්‍රී භාවනාව හොඳට පුරුදු කරන්න කිව්වා. මෛත්‍රී භාවනාව ආකාර දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. පළවෙනි එක තමයි අප්‍රමාණ චේතෝ විමුක්ති. දෙවෙනි එක මහත්ගත චේතෝ විමුක්ති. මේ දෙකම අපි පුරුදු කරන්න ඕනේ. හොඳට මෛත්‍රී භාවනා පුරුදු කළොත් තියෙන ආනිසංසය පළවෙනි ආනිසංසය තමයි හොඳට නිින්ද යනවා. හොඳට නිින්ද යන්න කැමති කෙනෙක්, හොඳ සනීප නිින්දක් කැමති කෙනෙක් පුරුදු කරන්න ඕනි භාවනාව මොකද්ද? මෛත්‍රී භාවනාව. සුකම් පටිබුජ්ජති. හොඳට නිින්ද ගියෝ සපසේ ඇහැරෙනවා. හොඳට නිින්ද ගියේ නැත්නම් පහෝදා ඇහැරෙනකොට නිකන් මලානික වෙලා පීඩාවයි ඔළුව කැක්කුමයි ඇඟරි දෙනවා, වැඩපල කරගන්න බෑ, කම්මැලි, ඇඳේ ඉන්නෝ හීම මිනෝ නැගිටින්න හිතෙන්නේ. හොඳට නිින්ද ගිහිලා නැහැ. හොඳට නිින්ද යනවා මෛත්‍රී භාවනාවෙන්. සුකම් පටිබුජ්ජති. හොඳට ඇහැරිලා ප්‍රබෝධමත් විදිහට ඉන්න පුළුවන්. ඊළඟට න පාපකං සුපිනම් පස්සති. හීනෙන් බය වෙන්නේ නැහැ. හීනෙන් භයානක හීන පේන්නේ නැහැ. හොඳට මෛත්‍රී භාවනාව දියුණු කළොත් භයානක හීන පේන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් භයානක හීන පේනවනේ නේ? භයානක හීන පෙවුනට පස්සේ ඇහැරුණාම නිින්ද යන්නේ නැහැ. තැති ගන්නවා. දොට්ට පිළිට යන්න බෑ. බයයි. භයානක හීන දැක්කහම මේක වෙන්නේ. භයානක හීන පේන්නේ මෛත්‍රී අනුසස්. න පාපකං සුපිනම් පස්සති. මනුෂ්‍යානම් පියෝ හෝති. ඊළඟ එක මොකද්ද? මිනිසුන්ට ප්‍රියයි. මිනිසු හැම මිනිසුන්ටම ප්‍රිය වෙන්නේ නැහැ. සත්පුරුෂ මිනිසුන්ට ප්‍රිය වෙනවා. අසත්පුරුෂයන්ට කවදාවත් ඒක තේරුම් බේරුම් කරලා දෙන්න නම් බෑ. සත්පුරුෂයන්ට ප්‍රිය වෙනවා. සත්පුරුෂ මිනිසෙයින්ට ප්‍රිය වෙනවා. මිනිසුන්ට හරි ප්‍රියයි මෛත්‍රිය වඩන එක්කෙනා. ඒ මොකද මිනිසුන්ට මෛත්‍රිය වඩන එක්කෙනා ප්‍රිය වෙන්න හේතුව? එයා මෛත්‍රිය වඩන එක්කෙනා නිතර අනුන්ට උදව්වක් උපකාරයක් කරනවා මිසක් මේ අනුගුදී කඩා වඩා ගන්නේ නැහැ. අනුන්ට හිංසා පීඩා කරන්න යන්නේ නැහැ. අනිත්‍යයට බොහොම ආදරෙන් කරුණාවෙන් සංග්‍රහ කරනවා. ඒක මෛත්‍රියත් එක්ක එන එකක් නෙනේ. ආන්ගේ මෛත්‍රිය නිසා මිනිසුන්ට ප්‍රියයි. අමනුෂ්‍යානම් පියෝ හෝති. මිනිසුන්ට විතරක් නෙමෙයි අමනුෂ්‍යයන්ටත් ප්‍රියයි. අනුරාධපුරේ ඉස්සර රහතන් වහන්සේලාගේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් ගල්ලෙනක වාසය කළා. වස් කාලය ඉවර වෙලා උන්වහන්සේ කල්පනා කළා පහුදා උදේ යන්න දැන් වස් ඉවර වෙලා. රාත්‍රී දැන් හන්දෑ වරුවේ තින් වන්දනා කළා, භාවනා කළා. ඉන්නකොට මේ ඇහෙන මේ තමන් භාවනා කරපු මේ වෘක්ෂේ කවුද අඬනවා? කවුද කෙනෙක් අඬනවා? ස්වාමීන් වහන්සේ කවුද අඬන්නේ? මේ වෘක්ෂයෙන් කතා කළා. අනේ ස්වාමීනි, මම මේ වෘක්ෂයේ ඉන්න දේවතාවා. ඔබ වහන්සේ හිට උදේ මේ ස්ථානේ දාලා වඩින්ද යන්නේ. ස්වාමීනි, ඔබ වහන්සේ මෙහි වඩින්න කලින් මේ ප්‍රදේශයේ හිටපු යක්ෂයෝ භූතයෝ එකාටිකා මරාගත්තා. එකාටිකා හිංසා කරගත්තා. නපුරුකම් කරගත්ත. ඔබ වහන්සේ ඇවිදින් මෛත්‍රියෙන් වාසය කිරීම නිසා මේ භූතයෝ යක්ෂයෝ පවා වගක් නැතුව පාඩිවි මෛත්‍රියෙන් වාසය කළා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ වැඩම කළොත් ආයි අර පරණ තත්ත්වයේ ජීවත්. එහෙනම් මං ලබන අවුරුද්දේ වාසය වෙනකන් ඉන්නම් කියලා ආයි මං අවුරුද්දක් නැවතුණා. ඒ අවුරුද්ද අවසානයේ තේ ස්වාමීන් වහන්සේට ඒකම කිව්වා අර දෙවියා. අන්තිමේ දුන්නාන්සේ පිරිනුවන් පානකම් මෙතන තමයි රැඳී වාසය කළේ. අන්න මෛත්‍රී අනුසස්. මෛත්‍රිය දියුණු කරනවා නම් ඒ මෛත්‍රී දියුණු කරන කෙනාට අමනුෂ්‍යොත් කැමති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රී හොඳට දියුණු. දැන් සමහර අමනුෂ්‍යයන් ඉන්නවා ආටානාටි සූත්‍රය බහල ඇති සීල් රකින්නවාට අමනුෂ්‍ය කැමති නෑ. බුදුරජාණන් වහන්සේ ටික තරහා අමනුෂ්‍ය ඉන්නවා, යක්ෂය ඉන්නවා. උන්වහන්සේ දේශනා මේ සතරවරම් දෙවිවරු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වැළකීම පිණිස සොරකමින් වැළකීම පිණිස බරදිකාම සේවනයෙන් බොරියෙන් වැළකීම පිණිස මත්යන් වලින් වැළකෙන්න දේශනා කරනවා අමනුෂ්‍ය ඉන්නවා මේක අකමැතියි වැළකිනවට ඒව යෙදින අමනුෂ්‍ය ඉන්නවා ඊයේ එහෙම සිද්ධියක් වුණා ඒ පොල්ගහේ ලාවය මැරිච්ච කෙනා එයාගේ මැරිච්ච මං කියන්නේ තාත්තා හරි බාප්පා හරි කවුරු හරි ඒ පිරිමික් කෙනාගේ ඇඟට වැහිනවා වැහුනාම කරන්නේ මොකද්ද අරක්කු බොන එක දවසට අරක්කු බෝතල 50ක් බොනවා සිල්ලන්ත එකපාරක් මගේ ළඟට එක්කන් ආවා මං ඊපස්සේ සීලේ පිළිටෝලා පිරිත් නූල බැඳලා පිරිත්තු විදිලා පිටත් කළා අවුරුදු එකමාරක් හිටියේ බොන්නේ නැතුව ආයේ කොමාරි මෙයාගේ ඇඟට අර පුද්ගලයා බැල්ම හෙළුවා දවසට අරක්කු බෝතල් 50ක් බොනවා කොහොම බීම බොනවද එතකොට තේරුම් ගන්න බීල කෙලින් ඉන්නවා හැබැයි මම කිව්වා හැබැයි මේම වුණොත් බිල්ලට ගන්නවා මියා බිල්ලට ගන්නවමයි කියලා ඔන්න ඊ ආයෙමත් පිරිත් නූල ගැට ගන්න පිටත් කළා දැක්ක දමනුස්සයා මිනිසුන්ට වැහිලා බොනවා දඩයන් යන අය අමනුස්සයින්ට මොකද කරන්නේ මං අහලා තියෙනවා දඩේමේ ගියපු ගමන් එතනම සතා තුවාල කරලා ලී ගොට්ටක් හදලා තියෙනවා කියලා අමනුස්සයාට ඊට පස්සේ මම කොහොම හරි තුවක්කුව අරගෙන කැවියට පැන්න ගමන් අමනුස්සයා කොයින් හරි සතෙක්ව දක්කගෙන ඉස්සරහට පේන්න සලස්සනවා මේවක අමනුස්සයත් එක්ක එකතු වෙලා මේ මිනිස්සු පව් කරන්නේ බලන්න මේ තත්ත්වය කොහොමද කියලා කොච්චර භයානකද හරි භයානක තත්ත්වයක් තියෙන්නේ මිනිස්සු දන්නේ නැහැ මේක ඇහැට පේන්නේ 1/1 99% කැස් දෙකට පේන්නේ නැහැ. මිනිස්සු දන්නේ නැහැ මේක. ඉතින් අපි ඉස්කෝලේ ගියා, ඔය ඉස්කෝලේ පොත්පත් කිව්ව ඔච්චරනේ අපි දන්නේ. ඊයෙව ගන්නන්නේ නැහැ නේ මෙව්වා. එතකොට යම් කෙනෙක් මෛත්‍රිය දිනු කරනවා නම් අමනුස්සානම් පියෝති. අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යන්ට ප්‍රිය වෙනවා. අමනුෂ්‍යන්ට ප්‍රිය වුණාම මොකද වෙන්නේ? අර දෙඩ දුක් අඩු වෙනවා. සමගිය ඇති වෙනවා. හම්බ කරන දේ ඉතුරු වෙනවා. gedara siriyawa ඇති වෙනවා. කෑම යුවහම රසයි. අමනුෂ්‍යන්ට ප්‍රිය වුණාම සතුටින් මොනෝරි හදාගෙන කන්න පුළුවන්. මනුස්සානම් පියෝති අමනුස්සානම් පියෝති දේවතා රක්කන්ති. දෙවියෝ ආරක්ෂා කරනවා. මොනවා හරි අනතුරක් වෙන්න තියෙනම නම් ඒකෙන් දෙවියෝ වළක්වනවා. සමහරට අපි ගත්තොත් වන්න ගියොත් අනතුරක් තියෙනවා. එක්ක වාහනේ හරි කැඩෙනවා. යන්න වෙන්නේ නැහැ ගමන. වළක්වනවා. දෙවියෝ උදව් කරනවා. දෙවියන්ගෙන් හරියට උපකාර ගන්න පුළුවන්කම තියෙන මං ඒක කියලා දෙන්නම් ඔබට. ඒක කරන හැටි. දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න ඔබ පින් වලින් සම්බන්ධ වෙන්න. පින් කරද්දි අපි ගත්තොත් ඔබට හිතනවා කියලා දානයක් දෙනවා. දානයක් දෙන එකට වේදන් කරනවානේ. බුද්ධ පූජාවල් තියෙනවා. සංගයාට සලකනවා. කලින් දවසේ දෙවිවරුන්ට ආරාධනා කරනවා. අපි මේ මාස අපේ ගෙදර දානයක් දෙනවා. බුද්ධ පූජාවන් පූජා කරනවා. සංඝ රත්නයේ දම්පැන් පූජා කරනවා. සිල්ලු තුන් ගුණෝ තුන් වහන්සේලාට දන් දෙනවා. ඔබ වහන්සේලා ඇවිල්ලා අපි පිං අනුමෝදන් වෙනවා. අපිත් එක්ක එන්න පිං කරන්න කියලා. දෙවිවරු හරි සතුටින් සම්බන්ධ වෙනවා. එතකොට ඉතින් හැබැයි ඉතින් ඒකෙදි අරක්කු කසිප්පු බොන්න ගත්තොත් නම් දේව කෝප වෙනවා. කෝප වුණේ නැද්ද මේ මෑත භාගේ? දේව කෝපයක් ආවනේ කොළඹ වැස්සේ. තුරන් කඩා වැටෙන්න වැස්සා දේව කෝපයක් ආවේ. ඒ මොකද දෙවිවරුන්ට ආරාධනා කළා අපේ රටේ ඔය හැමතැනම පන්සල් වලත් ඒ වැඩේ කළා. මොකද්ද කළේ? ආරාධනා කළා ක්‍රිකට් බලන්න යන්න. බාබඩෝස් වලට ගිහිල්ලා අර කට්ටියම දිනවන්න කියලා බෝධි පූජා තීතිය කිව්වා. කලේ නැද්ද? සර්වරාත්‍රික පිරිත් ධර්මය පිරිත් දේශනා කළා කිව්වා. අර බාබඩොස් වලට ගියා ක්‍රිකට් කණ්ඩායමක් මෙම්ම දිනෝපන් කිව්වා දෙවිවරුන්ට. 84000 පහම්පත් පත්තු කළා කිව්වා ක්‍රිකට් දිනවන්න කියලා. දෙවිය කෝප වුණා. කෝප වෙලා ඒක බාබඩොස් වලට දුන්න වැස්ස හොඳට ඔක්කොම ටෙමිලගේ හොඳට පායපාය තිබුණේ. හොඳට දුන්න වැස්ස. ඒකේ වැස්ස නිසානේ පෙරදුනේ. වැස්ස. ඒ දේව කෝපයකින් උනේ. ඊරවස තුන්වෙනිද ලංකාවට එනකොට ඔක්කොම ලෑන්තිලිටිය මේ ලස්සන්ට මේ එක දෙක කරලා ඩිංගා නටාගෙන යන්න. මොකද වුනේ ඊට පස්සේ? මේ දෙන්න ගත්තා වැහි ගෙඩි වැටුනේ කොළඹට. නිකන් වැහි නෙමෙයි වැහි ගෙඩි. බලාගෙන ඉඳිදි පෑයෙන් දෙකෙන් කොළඹ මෙහෙම වාහන උඩ ආවා. තොරන් මෙහෙම වැටුණා. ඉතිහාසයේ තහන තුන තොරන් වැටෙනවා කියලා. ඕන් දේව සාප. දිවුරු හරිය කැළඹිලා ඉන්නේ. ඇයි සිල්වතුන්ට බනිනවා, ගුණවතුන්ට බනිනවා, බණ භාවනා කරනවා නම් ඒකට බනිනවා. ධර්මය අවබෝධ කරන්න කියලා කිව්වොත් ඒකට බනිනවා. නිවන් දකින්න කිව්වොත් ඒකටත් බනිනවා. එහෙම කළා කියනවා මැච් එක දිනවන්න. දිවුරුට අඬ ගහම මැච් බලන්න යන්න. කෝප නොවී සිටේද? කෝප වුණා. මේ මිනිස්සු දන්නේ නැහැ මේ මෙහෙම දෙයක් වුණා කියලා. ඇයි මිනිස්සු මේව දෙවිවරු කියන්නේ කවුද කියලා දන්නේ නැහැ, ලෝකෙ ගැන දන්නේ නැහැ, මොකද්ද උනේ දන්නේ නැහැ, වෙන්නේ මොකද්ද දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. ඔය ටීවී එකකින් රේඩියෝ එකකින් කියන එකකට නටන එකක් නෙවෙයි මිනිස්සුන්ට තියෙන්නේ. ධර්මයේ තුලින් ඉගෙනගෙන ධර්මයේ තුලින් තේරුම් ගත්ත දෙයක් නැහනේ. එහෙම එකක් නැහැ. ඒකෙන් මේ විපත්ති උනේ. කෝප වෙනවා. නමුත් හොඳට මෛත්‍රී සිත පැවැත්වුවොත් දේවතා රක්කන්ති. දෙවියන්ගෙන් ඔබට ආරක්ෂාවක් බලාපොරොත්තු වෙන්න ඕන නම් මොකද්ද ඔබ දිනු කරන්න ඕනේ? මෛත්‍රිය. මෛත්‍රිය දිනු කරන්න. මොකද අමනුෂ්‍ය හැමතිස්සෙම ඉන්නේ මොකක් එක්කද? දේශිත එක්ක. දේශය ඇති කළා ඒකින් තමයි අමනුෂ්‍යය යැපෙන්නේ. නීච කෙනා. භූතයන් යැපෙන්නේ ඒකෙන්. දෙවියන් යැපෙන්නේ අනුන්ගේ දේශයෙන්. දෙවියන් කැමති පින්වලට. පින්වලට හරිය කැමති. අන් ඔබ පින් කරන්න. පින් කළ සතුටින් දෙවිවරුන්ට කියන්නේ දෙවිවරුනි මම මෙහෙම පින් කරනවා. අපි පින්වලට වහන්සේල සහභාගී වෙන්නේ. දෙවිවරු සහභාගී වෙනවා. සන්තෝෂ වෙනවා. දැන් ඔබ කල්පනා කරන ගමේ දැන් ඔබ ඉන්න ගමේ අපිකම කවුරු දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා හරි සීලවන්ත පාඩුවේ ඉන්න දෙමව්පියන්ට උපස්ථාන කරන බණ භාවනා කරන ලස්සන ජීවිතයක් ගෙවන. ඒතර ඔබ ඒ ළමයා ගැන විස්තර අහලා පහදින්නේ නැද්ද? අන්න දරුවෙක් ඉන්නවා හරි යගේ හොඳ ලස්සන ජීවත් වෙනවා දෙමව්පියන් සලකගෙන ඉන්නවා මෙහෙම ඉන්නවා හොඳට බණ භාවනා කරනවා ඉගෙනත් ගන්නවා හොඳ ලස්සට ඉන්නවා කියලා ගුණ කියන්නේ නැද්ද? මේ වගේ තමයි දිව්‍ය ලෝකයේ ගුණ ගෝසාව පැතිරෙනවා. ආන් අසවලතෙන් බොහොම සිල්වත් කෙනෙක් ඉන්නවා. ආන් අසවලතෙන් ඉන්න හොඳට තෙරුවන් වැඳගෙන බණ භාවනා කරගෙන ගුණ ධර්ම ආරක්ෂා කරගෙන කෙනෙක්. දිව්‍ය රකින්න. දිව්‍යන් දැන් ඔබ හිම නෙමෙයි ඔන්න කරදරයක් ලක්කාවා. ඕන් ඊට පස්සේ ගියා. පහම් පත්තු කළා ආඩා ආඩා කියනවා දෙවියන්. දෙවියෝ නෑ එතන අහන්න. එතන අහන්න දෙවියන් නෑ. ඔය ඔබ මොනාරි පුලුටු ටිකක් දුන්නොත් පූජා තිබ්බොත් ඔය මුගික් හරි අමනුස්සයෙක් ඉඳි. දෙවියෝ සම්බන්ධ වෙන්නේ මෛත්‍රියත් එක්කයි. දේවතා රක්කන්ති. දෙවියෝ රකිනවා. ඊළඟට නාස අග්ගිවා විසංවා සත්තන්වා කමති. එයාගේ ජීවිතේට කාටවත් එයාට වහ දෙන්න බෑ. හොඳට මෛත්‍රී භාවනා පුරුදු කළොත් නාස අග්ගිවා ගින්නෙන් අනතුරක් වෙන්නේ නැහැ. වසවිසෙන් අනතුරක් වෙන්නේ නැහැ. අවියායුධයකින් අනතුරක් වෙන්නේ නැහැ. නාස අග්ගිවා විසංවා සත්තංවා කමති. එයාට එහෙම කරදරයක් වෙන්නේ නැහැ. මෛත්‍රී භාවනා හොඳට පුරුදු කළොත් ඔන්න ආරක්ෂාව. ජීවිතයේ තියෙන හැබෑම ආරක්ෂාව. නාසග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් වසවිසෙන් අවියාවදීකින් කරදරයක් වෙන්නේ නැහැ. තුවටං චිත්තං සමාධියති. මොකද වෙන්නේ? යාගේ හිත ඉක්මන්ටම සංසිඳෙනවා. තැම්පත් වෙනවා. මුඛවන්නෝ විප්පසීදති. එයාගේ මූණේ පැහැය ස්වභාවය ලස්සන වෙනවා. ලස්සනයි කියලා කියන්නේ සුදු නෙමෙයි. ලස්සනයි කියලා කියන්නේ හැඩරුව නෙමෙයි. ඕනතරම් සුදුට ඉන්න පුළුවන් මූණ නිකන් ලස්සනට හදවත හලාහල විස තියාගෙන. ඒක නෙමෙයි මේ කියන්නේ. එයාගේ රූපේ අනිත් අයට ප්‍රියමනාපයි. එතකොට තුව මුඛවන්නෝ විප්පසීතති. එයාගේ රූපේ අන් අයට ප්‍රියමනාපයි. අසම්මුල්ලෝ කාලංකරෝති. අන්න ඊළඟ වාසනාව මොකද්ද? අසම්මුල්ලෝ කාලංකරෝති. මුලා නොවි මරණයට පත් වෙනකොට මුලා වෙන්නේ. බොහෝ විට මේ සිද්ධ වෙන එකක් තමයි මරණාසන්න වෙනකොට සිහිය මුලා වෙනවා. මුලා වෙන්නේ අර විදිහට මං කිය පින ඉවර වෙනවා. පින ඉවරෙච්ච ගමන් අමනුෂ්‍යය ලං වෙනවා. ලං වෙලා මියාගේ මනස විනාශ කරලා අමනුෂ්‍යය ගාවට අරගෙන යනවා. හරියට මේ අනුතර මිනිසුන්ට තියෙන ධර්මයේ පිහිට මිනිස්සු ලබා ගන්න දන්නේ නැති නිසා අපිට දුකයි. ඉත මොනව කරන්නද? බුද්ධ දේශනා කියවද්දී අපිට හොඳට තේරෙනවා මේ දේශනාවල මේක තියෙනවා. මේ අනුතර පෙන්වලා දීලා තියෙනවා. බුද්ධ දේශනාවල හරියට මේ සසරේ භයානකකම කෙලෙස් වල අනුතර සිහිය දියුණු කරගත්තේ නැත්නම් වෙන දේවල් පිංග්‍රස් කරගත්තේ නැත්නම් වෙන දේවල් මේ පෙන්වලා තියෙනවා. අපිට හොඳට මේ ධර්මයේ කියවනකට හරි පැහැදිලි. මොනව කරන්නද දෙතින? මිනිස්සු තේරෙන්නේ නැහැ කිව්වට. අපිට හරි වමනායි අපේ ජීවිතේ තියෙන්න ඕනේ පැතුමක්. මොකද්ද? සිහිනුවණින් මේ යන්න. සිහිනුවණින් මේ යන්න නම් සිහිනුවණ දියුණු කරන්න ඕනේ. ඉබේ සිහිනුවණ වැඩෙන්නේ නැහැ. ඉබේසීනු වෙඩෙන්නේ. එතකොට මේ ඔක්කොම මෛත්‍රී අනුසස්මේ කියන්නේ. උත්තරින් අප්පටි විඥාන්තෝ මාර්ගඵල අවබෝධයක් ඇති කරගෙන අරහත් ඵලයට පත් වෙන්න බැරි වුණොත්. ඒ කියන්නේ විශේෂ මාර්ගඵල දිනු කරන්න බැරි වුණොත් බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. කොහෙද යන්නේ? බඹලෝ උපදිනවා. මම හිතන හැටියට මෑත භාගේ බඹලෝ ගියපු කෙනෙක් හිතාගන්න අමාරු. බෝම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න ඇති. වෘක්ෂ දේවතාවෙකුගෙන් උඩට යන්නේ. වර්තමානයේ මැරෙන අය වැඩිපුර යන්නේ පෙරේත ලෝකේ. ඊළඟට නිරේ. නිරේ ගියාට පස්සේ කිසි තොරතුරක් නැහැ. දැන් අපි කියමු කවුරු හරි මලා කියලා. මැරුණා. මැරිච්ච කෙනා නිරේ නම් යන්නේ කිසි විස්තරයක් ආරංචියක් හම්බ වෙන්නේ නැහැ. තිරිසං අපායේ ගියොත් ඇතැම් අවස්ථාවලදී තමන්ගේ නිවසට එනවා. එතෙන් අවශ්‍යවල තමන්ගේ නිවසට එනවා. ආවය පස්සේ ඒ සතාගේ විශේෂින් බල්ලු බලල්ලු වෙලා එනවා. හරි වෙනස්කම් තියෙනවා. එතකොට හඳුනා ගන්නවා මේක හරි අමුතු සතෙක්. අමුතු ඇඟෑලුම් කම්පානවා. මේ මිනිස්සෙක් වගේ තේරෙනවා. මේ ළඟම ඥාතියේ සමහර විට මැරිලා. නැත්තම් ඉතින් ඔන්න වැහෙනවා සමහරුන්ට. පිරිතියා වෙලා. එක්ක පෙන්නුම් කරන හීනේ. එක්ක මොන හරි gedett කරදර කම්කටොළු වැඩි වෙනවා. මේ වගේ ඉතින් කලාතුරකින් තමයි රුක්ෂ දේවතාවක්වත් වෙන්නේ. ඉහළ දිව්‍ය ලෝක වලට යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? අවබෝධයෙන්ම තිරුවන් සරණ ගිහින් නැහැ. සීලේක පීඨලා නැහැ. ඊළඟට අවබෝධයකින්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන පැහැදිලා නැහැ. බණ භාවනාවක් පුරුදු කළා නැහැ. ඊළඟට සතර සතිපට්ඨානයක් වඩලා නැහැ. ඉතින් මරිණ මරණයි මේ කෝවේ දාලා කරකිනවා වගේ මේ එකම තැන කරකිනවා. දෙවියන් අතරට යන්නේ නැහැ. ඉතින් ඉස්සර මං ආචිලාගෙන් අහනවා. ආචිලා දැන් මුණ ගැහෙනවනේ මට. මං අහනවා දැන් ආචිලා දැන් සෑහෙන කල් බන් බහනවා පින් දහම් කරමින් තියෙනවනේ. අප්පා හාඳුනේ මං හරියට පින් කළා කියලා. මං ආන වෙන දෙවියන් අතරට යයි නේද කියලා නෝ ඊයා කියනවා. හිරිකිත. ඇයි මං ඇයි කියලා පින් කරගන්න බෑනේ. ඉතින් එහෙම වුණා නම් මරුණට පස්සේ දැන් ඒ කියන ආකාරයට පින් කරගන්නත් බැරි නම් දිව්‍ය ලෝකේ මුන් දැත් පින් කරලා තියෙනවා නම් මුන් දැ මලාට පස්සේ කොහෙද යන්න ඕනේ? පෙරේත ලෝකෙද? පෙරේත කොට තියන් වටිනවද උන් දෙට? එතකොට නෑ නෑ. ආන් එතකොට බලන්න කටින් එකක් කියන්නේ සිද්ධ වෙන්නේ ඇයි දෙවියන්ට ගරහනවනේ කොහොමද ගරහන්නේ දෙවියන්ට පින් කරන්න බෑ දිව්‍ය ලෝකෙ ඉන්නේ අබ්බගාතේ පින් කරන්න බැරි ආණ්ඩෙන්න බැරි කෝරු බීරෝ එහෙම හිතන් ඉන්නේ මේ මිනිස්සු ලෝකේ දෙවියන්ට පින් කරන්න බෑනේ දෙවියන්ට නිවන් දකින්න බෑලු ඉතින් මේ වගේ කිනකොට දෙවිවරු කෝප වෙන්නේ නැද්ද ඇයි මේ සෝවාන් වෙන අය සකදාගාමි වෙන අය අනාගාමි වෙන අය කොහෙද යන්නේ දෙවියන් අතරට යන්නේ කෝටි ගානක දෙවිවරු ඉන්න මාර්ගඵලලාභී ඒ ඔක්කොටම නිඳා කරනවා මේ ධර්මයේ දන්නේ තිය අය දෙවියන්ට නිවන් දකින්න බෑනේ කියනවා නිවන් දකින්න මනුස්ස ලෝකෙටම එන්න ඕනි කියනවා මනුස්ස ලෝකෙටම එන්න ඕන නම් නිවන් දකින්ද බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේද මිනිසුන්ගේ විතරක්ද දැන් මනුස්ස ලෝකෙ නම් ඔක්කොම වෙන්නේ එහෙනම් මනුස්සානම් සත්තා මනුස්සානම් විතර බුදුරජාණන් සත්තා මනුස්සානන්ද සත්තා දේව මනුස්සානම් දෙවියන්ගේ මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ බුද්ධ දේශනා දන්නේති කමමයි බුද්ධ දේශනා හරියට මොනතරම් දෙවිවරුල කතාබස් කරනවද දෙවිවරුල කතාබස් කළා දැන් වර්තමානයේ වුණා දිවි ලෝකවල හරියට ධර්ම සාකච්ඡා ඒව ඔක්කොම පැවැත්වෙන බුද්ධ දේශනවල තියෙනවා ඒව දැන් අර තුසිත දිවි ලෝකේ මිනිස් ලෝකයේ ආවිස වලින් අවුරුදු 400ක් තුසිත දිවි ලෝකේ එක දවසක් එහෙමනම් දැන් තුසිත දිවි ලෝකෙට බුද්ධ පරිනිර්වාණයෙන් දවස් කීයද දවස් 6යි මේ මිනිස්සු කියනවා අනේ මේ දෙවියෝ වෙලා වැඩක් නැත දිවි වල වැඩක් නැත නෙමෙයි යන්න බෑ ලේසියෙන් යන්න පුළුවන්කම නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හොඳට මෙන්න මේව කරන්න පින්වත්නි හොඳට බුදු ගුණ අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තාදී මනුෂ්‍යානම් බුදු භගවා මෙන්න මේ ටික හොඳට බුදු ගුණ නුවණින් මෙනෙහි කළ ආර්ථ වශයෙන් තේරුම් අරගෙන අවබෝධයෙන් සරණ යන්න හිත පහදවාගෙන හිත පහදවාගෙන සරණ යන්නේ මම සරණ යන්නේ මේ ගුණයන්ගෙන් යුතු ගෞතම බුදුරජාණන් වහන්සේ අපිට ඉන්නේ එච්චරයි අපිට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක් කරා යන්න මේ කාලේ නෙමෙයි ඒ කාලේ ඉන්නේ මිනිසුන්ගේ ආවස අවුරුදු 80000 වුණාමයි මේ ශාසනය තුල තාම පිහිට ගන්න පුළුවන් එහෙනම් ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනේ අවබෝධ කරගෙන ඊළඟට ධර්මයේ සරණ යන්න ඕනේ කොහොමද ඒ අපගේ ශාස්ත්‍රු ගෞතම බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු ධර්මයක් තියෙනවා ස්වාක්ඛාතයි කියන්නේ ඒකයි මේ ජීවිතේම අවබෝධ කරන්න පුළුවන් ධර්මයක් තියෙනවා සම්දිට්ඨිකයි කියන්නේ ඒකයි සම්දිට්ඨික කියන වචනේ තේරුම මොකද්ද මේ ජීවිතේදී අවබෝධ කළ හැකි සාන්දෘෂ්ඨිකයි මේ ජීවිතේදී විපාක දෙනවා ඊළඟට අකාලිකයි ඒ ධර්මේ කල් නොයවා විපාක දෙනවා ඕනෑම කාලයකදී ඒකේ විපාක ලැබෙනවා ඒ ධර්මයේ පිළිතුරනකොට ඒහිපස්සිකයි අවිත් බලන්න කියලා කියන්න පුළුවන් අවිත් බලන්න කියන්න පුළුවන් මේ ජීවිතේ දකින්න බැරි එකකට අවිත් බලන්න කියන්න පුළුවන් ඕපනයිකයි හැබැයි ඒක තමා තුළට පමුණුවා ගන්න ඕනේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි බුද්ධිමත් එක්කෙනා තමන්ගේ දෙයක් හැටියට ප්‍රත්‍යක්ෂ කර ගන්නවා අන්නේ ධර්මයේ මම සරණ යනවා කියලා හිත පහදවාගෙන සරණ යන්න ඕනේ හිමේ හිතලා නුවණින් කල්පනා කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නේ රහතන් වහන්සේලා සුපටිපන්නයි මාර්ගඵලලාභී සුපටිපන්නයි සුපටිපන්නයි කිව්වේ රාගේ ද්වේෂේ මෝහේ දුරු කිරීමේ ප්‍රතිපදාවට බැසගෙන ඉන්නවා. උජුපටිපන්නයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැසගෙන ඉන්නවා. ඥායපටිපන්නයි අවබෝධී ලැබෙන වැඩපිළිවෙලක බැසගෙන ඉන්නවා. ස්වාමීජිපටිපන්නයි අවබෝධී ලැබෙන වැඩපිළිවෙල කියාගෙන යනවා. කවුද මේ ශ්‍රාවකයන් වහන්සේලා? සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා, සෝවාන් ඵලයට පත් වූ කෙනා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, සකදාගාමි ඵලයට පත් වූ කෙනා, අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, අනාගාමි ඵලයට පත් වූ කෙනා, රහත් මාර්ගයේ ගමන් කරන කෙනා, රහතන් වහන්සේ. මේ ශ්‍රාවක සංඝරත්නයේ ආහුණෙයයි. ආහුණෙයයි කියන්නේ දුර ඉඳලා හරි දානමාන හදලා ගෙනිහිල්ලා පූජා කරන්න සුදුසුයි. පාහුණෙයයි හදිසියවත් තමන්ගේ නිවසේට පිණ්ඩපාති වැඩියොත් ආගන්තුක සත්කාරයට සුදුසුයි. දක්ෂිණෙයයි පින් සලකාගෙන දන්පැන් පූජා කරන්න සුදුසුයි. අංජලි කරණීයයි ඔව් දැක්කාම උනස්නින් නැගිටින්න, වැඳුම් පිදුම් කරන්න, ගෞරව දක්වන්න සුදුසුයි. අනුත්තරම් පුණ්‍යක්කිතන් ලෝකස්ස ලෝකේට උතුම්ම පින්කිතයි. ආංගේ ශ්‍රාවක සංඝරත්නය මම සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ කියලා හිතේ පැහැදීමක් ඇති කරගන්න ඕනේ. මේක තමයි පූර්වක්‍ෘත්‍ය. පූර්වක්‍ෘත්‍ය කියන්නේ මුලින්ම කළ යුතු දේ. මුලින්ම කළ යුතු දේ තමයි අවබෝධයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේව සරණ යෑම. අවබෝධයෙන් යුක්තව උන්වහන්සේ වදාළ ධර්මයේ සරණ යෑම. අවබෝධයෙන් තුලින් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නේ සරණ යෑම. ඊළඟට තියනවා කරන්න දෙයක්. මොකද්ද? සතුන් මරන්නේ දඩේම යන්න දෙන්න එපා කාටවත් මේ පැත්තේ. සතුන් මරන්නේ. ඊළඟට සතුන් මරන්නේ විතර නෙමෙයි. ඒ සතුන් මරන්නෙත් නෑ. සතුන් මරන්න උවමනා කරන අවියායුධ හදලා තවත් යාට දෙන්නෙත් නෑ. සතුන් මරන්න උපකාර කරන්නේ නෑ. ඊළඟට හොරකම් කරන්නේ නෑ. තමන්ට දුන්න දෙයක් විතරයි තමන් ගන්නෙ. නැත්තම් කාගෙන්රි අහලා තමයි ඉල්ලගන්නේ. හොරෙන් ගන්නෙ නෑ. නුදුන්න දෙයක් ගන්නෙ නෑ. ඊළඟට කාම මිත්‍යාචාරයේ හැසිරෙන්නේ නෑ. බොරුවෙන් වංචාවෙන් ජීවත් වෙන්නේ නෑ. ඊළඟට ඔව් ආරක්කු කසිප්පු ගංජා බොන්න යන්නේ නෑ. මේවා පාවිච්චි කරන්නේ නෑ. ඒක ඔයාගේ සීලයයි. දැන් මයාට මොනවද තියෙන්නේ? තිසරණේ තියෙනවා, සීලේ තියෙනවා. ආන් ඒක නා ඊට පස්සේ අර මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ. අප්‍රමාණ චීතෝ විමුක්ති මහග්ගත චීතෝ. අප්‍රමාණ කියලා කියන්නේ ප්‍රමාණ නැ, ප්‍රමාණ රහිතව. සීමාවක් නැහැ, ප්‍රමාණයක් නැහැ. ඒක තියෙන්නේ දිශාව. දැන් උතුරු දිශාව කියවට පස්සේ දිශාවේ සීමාවක් නැහැ, ප්‍රමාණයක් නැහැ. උතුරු දිශාවේ කෙළවරේ කෙළවරක් නැහැ. උතුරු දිශාවේ යම් තාක් සත්වයෝ ඉන්නවාද, ඒ සියලු සත්වයෝ අන් වෛර නැත්තු විත්වා, තරහ නැත්තු විත්වා, ඊර්ෂ්‍යා නැත්තු විත්වා, සුවසේ ජීවත් විත්වා, සැපසේ ජීවත් විත්වා කියලා මෙච්චිත වඩනවා. උතුරු දිශාවේ. ඊළඟට උතුරු අනු දිශාවේ. ඊළඟට නැගෙනහිර දිශාවේ. ඊළඟට නැගෙනහිර අනු දිශාවේ. ඊළඟට බටහිර දිශාවේ. ඊළඟට බටහිර අනු දිශාවේ. ඊළඟට බටහිර දිශාවේ, බටහිර අනු දිශාවේ. වැඩුවම් අට දිශාවක් තියෙනවා. ඊළඟට හරස් අතට. ඊළඟට යට දිශාව, උඩ දිශා. මේ සෑම තැනම අනන්ත අප්‍රමාණ ප්‍රමාණ රහිත කොට මෛත්‍රී වඩන සීමාවක් නෑ. සියලු සත්වයන්ට, සියලු දෙවියන්ට, ඉපදිච්ච අයට, උපදින්න ඉන්න අයට, දෙපා ඇති අයට, පා හතරේ අයට, පා ගොඩක් තියෙන අයට, පා නැති අයට, පේන අයට, නොපෙනෙන අයට, දුර ඉන්න අයට, ළඟ ඉන්න අයට හොඳට දැන් යා මෛත්‍රිත වඩනවා. ආන් එහෙම මෛත්‍රී වඩනකොට තමයි අර කියන අනුසස් ටික ඇති වෙන්නේ. අපා කලින් කිව්ව අනුසස්, ඒ අනුසස් ඔක්කොම ඇති වෙන්නේ මේ විදිහට මෛත්‍රී වඩන්න පටන් ගත්තාම. ඔබට මේක අත්හදා බලන්න කරන්න පුළුවන්. ධර්මය කියන්නේ ඒකයි. මොකද ධර්මය කියන්නේ? ධර්මය කියන්නේ ඊර්ෂ්‍යා නැති බව, ක්‍රෝධ නැති බව, වෛර නැති බව, තෘෂ්ණා නැති බව, ඊළඟට මාන්නේ නැති බව, එකට එක කරන්නේ නැති බව, ගුණමකු නැති බව. මේවද මේ ධර්මය කියන්නේ? අධර්මය කියන්නේ මොකද්ද? අධර්මය කියන්නේ ද්වේෂය, වෛරය, බද්ධ වෛරය, රාගය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, ඊළඟට ගුණමකුකම. මේවා අධර්මය. එතකොට ධර්මය කියන්නේ ඒවා නැති බව. එතකොට ඒවා නැති බව තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවලින් අපිට කියා දෙන්නේ මේ හිත පිරිසිදු කරගන්න කියලා. මොකද මේ හිතේ තියෙනවා අපේ හිතෙන් අපි අයින් කළ නැති දේවල් තියෙනවා. ඒවා තිබුණොත් අපිට අහිත පිණිස පවතින ප්‍රහාණය නොකරපු අකුසල් නැද්ද අපේ හිතේ? අපි ද්වේෂය ප්‍රහාණය කළ නැත්තම්, වෛරය ප්‍රහාණය කළ නැත්තම්, ඊර්ෂ්‍යා ප්‍රහාණය කළ නැත්තම්, එකට එක කිරීම ප්‍රහාණය කළ නැත්තම්, ගුණමකුකම කියන අනුන්ගේ ගුණ නසල කතා කිරීම, ගුණමකුකම ප්‍රහාණය කළ නැත්තම්, ඊළඟට මසුරුකම ප්‍රහාණය කළ නැත්තම්, මේ වගේ අකුසල් ප්‍රහාණය කළ නැත්තම් ප්‍රහාණය නොකරපු අකුසල් අපි ළඟ තියෙනවා. ඒ ප්‍රහාණය නොකරපු අකුසල් අපතුල තියෙන අකුසල් වලට බැරිද අපිව දුගතිය ගෙනියන්නේ? පුළුවන්. ආන්ව ප්‍රහාණය කිරීම තමයි බුදු කෙනෙක් පහළ වෙලා ධර්ම දේශනා කරන්නේ. දැන් හිත හොඳට හිත පිරිසිදු කරගන්න පුළුවන් මේ මෛත්‍රී භාවනාව. දැන් මම කිව්වේ මේ මෛත්‍රී භාවනාවේ මේ අපමාන චේතුයිම ඊළඟට තියෙන මහත්ගත චේතුයිමත්. මහත්ගත චේතුයිමත් කියලා කියන්නේ තමන් ඉන්න තැන ඉඳලා ප්‍රදේශ වශයෙන් පුළුල් කරගෙන වඩන එක. ඔන්න ඉස්සෙල්ලා තමන්ට, ඊළඟට තමන්ගේ ගෙදර සීළු දිනාට, ඊළඟට ගමේ වටේ පවුල් ගෙවල් වල සීළු දිනාට, ඊළඟට ගම්මානයේ සීළු දිනාට, ඊළඟට නගරයේ සීළු දිනාට, ඊළඟට පළාතේ සීළු දිනාට, ඊළඟට රටේ සීළු දිනාට, ඊළඟට ලෝකයේ සීළු දිනාට, ඊළඟට මේ ලෝක ධාතු සියල්ලට. ආන්න මෛත්‍රිය පතුරු වුණා පුළුල් වශයෙන්. තමන්ගෙන් පටන් අරගෙන ටික ටික ටික ඒ පටන් ගත්ත එක ව්‍යාප්ත කරන පුළුල් කරන මෛත්‍රිය. ආන් ඒකට කියනවා මහත්ගත චේතෝ විමුක්ති. මේ අප්‍රමාණ චේත විමුක්තියයි මහත්ගත විමුක්තියයි ඔබ කළොත්. දැන් ඔබ සමහරට ඔබට අවුරුදු තවත් 10 15 ජීවත් වෙද්දී ඔබ හොඳට ඔබ පුරුදු කළොත් ඔබේ ජීවිතය තුළ ඔබ යම් කිසි දෙයක් ඔබේ සිත මෙහෙවලා වටිනා දෙයක් ඉපැද්දෙව වෙනවා. ඔබ මනසින් ගුණයක් ඉපැද්දෙව වෙනවා. උපදන්න බැරිද? උපදව ගන්න පුළුවන්. එතකොට ඔබට මනසින් ඒ වගේ ගුණයක් උපද්දව ගත්තොත් ඔබට මේකේ ආනිසංස අත්විඳින්න ලැබේවි. එතකොට ඔබට තේරෙයි එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකාන්තයෙන්ම සන්තිස්වාක්කාතයි. සන්දිට්ඨිකයි. අකාලිකයි කියලා මේ කවුරුත්ම කියන්න ඕනේ නැහැ. ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වේවි. ආන් ඒක තමන්ට ඇති කරගන්න නම් ඒ මෙච්චිත හොඳට දියුණු කරන්න. ගහකොළ සරුවේවි. වතුපිටි සරුවේ. ලෙඩ දුක් අඩු වේවි. සනසින්නේ ජීවත් වෙන්න ලැබේවි. අමනුෂ්‍ය බලපෑම් දුරු වේවි. ඊළඟට දෙවියන්ගේ රැකවරණේ ලැබේවි. මරණින් මත්තේ දිවියන් අතරට යාවි. ආයමත් එතකොට ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් Tamanට උදා වෙනවා. ඉතින් බලන්න මේ මෙච්චර දේවල් මේ බුද්ධ දේශනාවේ තියාගෙන මේ මෙරි මිනිස්සු දුගති යන්නේ. බුදුරජාණන් වහන්සේ නිවන් අවබෝධ කරගන්නා තුරු ඉතා පැහැදිලි ධර්මයක් දේශනා කරලා තියෙනවා. එබඳු ධර්මයේ තියෙද්දි මරණ අපාය යනවා. මරණ එක්ක නිරිය යනවා. තිරිසන් අපාය යනවා. ඇයි මේ ජීවිතය ඇතුලේ විශේෂ ගුණයක් උපදින්නේ නැහැ? ජීවිතය ඇතුලේ විශේෂ ගුණයක් උපදිනවා නම් තමන්ට ඒකේ පිහිටක් ආරක්ෂාවක් ඒකාන්තයෙන්ම තියෙනවා. ඒ නිසා මේ පිංගතුන්ට උතුම් තුනුරුවන්ගේ ගුණානුභාව බලයෙන් මේ මෛත්‍රී ආදී ගුණධර්ම දියුණු කරගෙන සීලාදී ගුණධර්ම දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා.